2005 අවුරුද්දේ 11 වෙනි මාසයේ අත්වෙන්ද මැතිවරණ වෙනකොට 1198ක් සිද්ධීම් වාර්තා වෙලා තියෙනවා. 2010 පැවති මැතිවරණයේදී මිනිමෙරුන් 6ක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා තියෙනවා 1089ක්. මේ සියල්ල සිදුනේ සීබී රත්නායක මැතිතුමාලා ඇමතිකම් දරපු ආණ්ඩුව ක්‍රියාත්මක කරන කාලේ. දැන් මේ 2015 ආපු මැතිවරණය ජනවාරි මාසයේ 8 වෙනිදා සංසන්දනය කරලා බලන්න සීබී රත්නායක මැතිතුමනි. සිදුවලා තියෙන මිනිමෙරුන් 2යි. ඝාතන දෙකටම ඇතුළත් උනේ එක්සත් ජාතික පක්ෂේ සමාජිකයෝ. කමුනාසලාගේ පක්ෂයට කෙළවුණේ ඒකයි විනාශ වුණේ ඒකයි මැරයෝ ජඩයෝ කුඩුකාරයෝ එතනෝල් කාරයෝ ගසිනෝ කාරයෝ තමුන්නාසල රජකරවන්න ගත්තා තමුන්නාසල කරගන්න දෙයක් තිබුණේ නැහැ තමුන්නාසල නිකන් නමට හිටියා විතරයි එතනින් එහාට තමුන්නාසල කරන්න දෙයක් තිබුණේ නැහැ ඒ නිසා බොරුවට හැප්පෙන්නට එපා